වෙනත් දේශපාලඥයන් වගේ බලයට පැමිණියායින් පස්සේ ජනතාව අමතක කරලා හදර්මැක් බලන්න යන්නේ නැතුව අපි තමුන්නාචිලාගේ දෙපාලකට ඇවිල්ලා අපට ලබා දුන් සහයෝගයට ස්තුති කරලා අපේ පක්ෂයේ ඉදිරි ගමන වඩාත් සාර්ථක කර ගැනීමට තමුන්නාචිලා එක්ක සංවාදයක් කර දෙන්න ඕන කියලා. එවැනි වාතාවරණයක් දැන් ඇති වෙලා තියෙනවා. ළඟදී ප්‍රාදේශීය සභා මැතිවරණයනවා. අපිට පසුගිය මැතිවරණයේදී තව ආසන 10ක් විතර වැඩි වෙලා තිබුණා නම් අපේ මාණ්ඩුව ගොඩනගා ගැනීමේ හැකියාව තිබුණා. නමුත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික රජයකට යාම හැර අපිට වෙන කරයුතු දෙයක් තිබුණේ නැහැ.